මරණ ධම්මෝ මෙහි මරණං අනතේතෝති අබින්හං පච්චේති ධම්මං. ගෞරවනීය නායක සංඝරත්න වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සෝකයටපත් පින්නතුනි, මේත ස්වල්ප වේලාවකට පෙර මියගිය තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ ස්වාමී ජයසුන්දර මහත්මිය මාතාව සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් සිදු කරන ආගමික කටයුතුයි මේ සිදු කරන්නේ. ධර්මංගේ ධීර කුසුම්නවනා මහත්මියත්, ලලිත් ජයසුන්දර මහත්මාත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින සරෝජනී දුෂාන කියන සහෝදරියන් සිහිපත් කරමින් තමගේ ආදරණීය අම වෙනුවෙන් කරන ඥාති යුතුකමයි මේ සිදු කරන්නේ. ඉතින් ලංකාවේ පින්කම කරන කලින්ම පාසල පින්කම, ඉතින් මෙහිදී විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සහභාගී කරගෙන ඇමරිකාවේ සිටින තමගේ සමීපතම ඥාති හිතවතුන් ඒකරාශි කරගෙන කරන ගුණස්මරණ පින්කමයි මේ සිදු කරන්නේ. පින්නතුනි, අපි මේ වගේ පින්කම කරන්නේ ඇයි කියන එක අපි මුලින්ම මතක් කරගන්නට ඕන. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපේ හිතේ ලොකු සංවේගයක් හටගන්නවා. විශේෂයෙන් තමගේ ජීවිතයේහි තමන්ට ආලෝකයේ සපේ පොය අතුරින් ප්‍රධානම දෙන්නෙක් තමයි අපේ අම්මා තාත්තා දෙන්න. ඒ දෙන්න අතරෙනොත් අපි හැම දෙනාගේම ජීවිතවලට ඉතාම සමීපතම කෙනා තමයි අපේ අම්මා. ඒක හුඟක්ම තේන්නේ අපි කුඩාම කාලේ අපිට බයක් දුකක් ඇති වුණාම අපි අම්මා හොයාගෙන ගිහිල්ලා අම්මගේ ළඟ අපි ඇතැමෙට අම්මගේ ළඟ ඉන්නේ. ඒ වගේම අම්මා අපේ දර්ශනේ ඉන්නකොට අපිට ලොකු සැනසීමක්. ඈතට ගියත් අම්මා එනකන් අපි බලාගෙන ඉන්නවා. අම්මා නැති වුණොත් අපි හිතන්නේ මුළු ජීවිතේම නැති වුණා කියලා වගේනේ පොඩම කාලේ. විශේෂයෙන් ඉස්කෝලේ බාර දෙන කාලේ. නමුත් ටිකෙන් ටික අපි පාසලට බාර දීලා අලුතෙන් යහළු මිත්‍රාදීන් අලුත් ඥාතීන් ඇති කරගත්තට පස්සේ එතැන්ට අම්මත් එක තියෙන මේ සමීපතම බව දුරස් වෙනවා. නමුත් එහෙම වුණත් කලගුණ දන්න දරුවන් හැටියට තමන්ට ජීවිතයේ තමන්ගේ අම්මා දිනපතාම සිහිපත් වෙන්නට ඕන. ඒ අම්මා ජීවත් වුණත් මිය ගියත් තමන්ගේ ජීවිතේ හැම සාර්ථක අවස්ථාවකදීම තමන්ට අම්මව සිහිපත් වෙන්නට ඕන. බොහෝ විට අපිට ජීවිතයේ දුක සංවේගයක් බයක් ඇති වුණාම තමයි අම්මා කියන වචනේ කියවෙන්නේ නේද? අම්මේ කියලා අපි කියනවනේ. බයක් ඇති වුණාම, දැඩි වේදනාවක් ඇති වුණාම. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන හැම අවස්ථාවකදීම තමන්ගේ අම්මා තමන්ට සිහිපත් වෙන්නට ඕන. ඒක තමයි කලගුණ දරුවන් දරුවාගේ ලක්ෂණය. විශේෂයෙන් අද මේ සිහිපත් කරන ස්වාමී ජයසුන්දර මහත්මිය තමන්ගේ පියතුමා මිය ගිහිල්ලා ඉතාම කුඩා කාලයේ තමන්ගේ තාත්තා නැති වුණා අවුරුදු 50කට කලින්. ඉතින් ඒ අම්මා තමන්ගේ දරුවා ටික බලාගෙන ලලිත් මහත්මයාට ඒ කාලේ අවුරුදු 16ක් කිවන්නේ තාත්තා නැති වෙනකොට. ඉතින් එතන ඉඳන්ම ඒ අම්මා තමයි තාත්තගේ යුතුකම් ටික කරගෙන මේ දරුවාම පෝෂණය කළේ. ඉතින් දරුවන් හැටියට ඔබට ඔබ හොඳට අධ්‍යාපනය ලැබලා ලෝකයේ ඉහළට ගිහිල්ලා කීර්තියක් ලබා ගත්තා. විශේෂයෙන් ලලිත් ජයසුන්දර මහත්මයා ශ්‍රී ලංකාවට ලොකු සේවයක් කරපු කෙනෙක්. ඉතින් ඒ දෙමව්පියන්ගේ කීර්තිය ඔබ සමාජ ඉදිරියට අරන් ගියා. ඒක එකතකින් අම්මට කරන්න පුළුවන් ලොකු ගෞරවයක්. ඔබේ ගෞරවය අම්මට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා ඉන්න තම අම්මා අවුරුදු 100ට ආසන කාලයක් ජීවත් වුණා. ඉතින් ඒ අම්මා දුර බැහැර රටක හිටියා. තමන් මාසිකව යාම විවේක කරන්න පුළුවන් යුතුකම් කළා. දිනපතා අම්මා ගැන සොයල් බැලුවා. පිටින් පිට ශ්‍රී ලංකාවට ගිහිල්ලා අම්මාව බලලා යුතුකම් කළා. ඒ විතරක් නෙවෙයි, මෙහි ඉඳගෙන නැත්නම් කාන්තරල ආදරණීය අම්මට ආශිර්වාද කළා. උසන්න වරත් එහෙමයි. ඉතින් ඒ තමන් කළා යුතුකම් ගැන හිතනකොට තමට යම් සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් අපි මේ වගේ පින්කම් කරන්නේ ඒ තමන්ගේ හිතේ ඇතිවන සංවේගය නැති කරගන්නට. අනිත් දේ තමයි ඒ අම්මා පින් බලාපොරොත්තු වෙන තැනක සිටිනවා නම් ඒ අම්මට මේ පින්කම ආශිර්වාදයක් වෙනවා, සසර ගමනට මඟ වේදමක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ මතක වස්ත්‍ර පූජාවක් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම් ප්‍රසාදිය පූජා කරලා සෙල් සමාදන් වෙලා භාවනා කරලා අනිත්‍ය ප්‍රතිසංගත ගාථාවකට සවන් දීලා මේ විවිධාකාරයෙන් තමන්ගේ හිතේ පුණ්‍ය චේතනා ඇති කරගෙන යැති කර ගන්නා වූ පුණ්‍ය සිතිවිලි ආදරණීය මෑණියන්ට අනුමෝදන් කළා අම්මගේ සසර ජීවිතයේ සුවපත් වෙන්නට. ඒක අපි කරන්නට ඕන යුතුකමයි මේ මදින් ඉටපද. අනිත් කාරණය තමයි ඒ අම්මාගේ ජීවිතයේ ගත වුණා වගේම පින්තුනි අපි මේ ගමන යන්නට ඕන. ඒ අම්මා අපට ඉගැන්වුව ඇත්තටම නිහඬ පාඩමක්. දුවේ පුතේ මම මෙච්චර කල් ඔබ සමග ජීවත් වුණා, මම දැන් නික්මිලා යනවා, නුඹත් මේ ගමන අනාගත දවස යනවා කියන කරුණයි අම්මා Tamanට නිහඬව පළ කරලා තියෙන්නේ. ඉතින් අපටත් අපි මේ ලබා ගන්නා වූ ජීවිතයේ අප්‍රමාදීව ඇති කරගෙන ජීවිතෙන් වඩාත්ම අර්ථයක් ඵලයක් ගන්නට මේක හොඳම අවස්ථාවක්. තමන්ගේ ජීවිතයේ අම්මා කෙනෙක් මිය යාම තමයි තමන්ගේ ජීවිතයේ ලොකුම සංවේගදායී කරුණ. ඉතින් අන්න ඒක අපට ඒ කාමංගල කාරණයක් වුණාට බෞද්ධයන් ඉදිරියට අපි ඒක දුකෙම ගත කරන්නේ නැහැ. ඒක අපි මංගල කාරණයක් බවට පත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ උන්වහන්සේගේ ධර්මයෙන් ආමංගල කාරණයක් වුණත් අපට මංගල කාරණයක් බවට පත් කරගන්න පුළුවන්. දැන් ඔබ මේ ස්වාමීන් වහන්සේලා දකිනකොට, මේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරය දකිනකොට ඔබට ලොකෝ හිතෙහි සතුටක් කුසලයක් ඇති වෙන්නේ සමනානන්ද දස්සන කියපු විදියට. මේක මංගල කාරණයක්. ඒ වගේම ඥාතකානන්ද සංඝෝ කියන විදියට ඥාතීන්ට ඔබ සංග්‍රහ කරනවා. කතඤ්ඤුදා කියපු විදියට මේ කළගුණ සැලකීමේ පින්කමක් කරන්නේ. මේ හැම දෙයක්ම පින්නතුනි මංගල කරුණ. දානංච ධම්මචර්යාච මේ බොහෝ දේවල් ධර්ම කරුණෝ මංගල කරුණ විදියටයි ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් අපි මේ දේවල් කරනකොට පින්නතුනි අපේ සිතේ පින් සිතිවිලි ඇති වෙනවා. විශේෂයෙන්ම මරණ සතිය සිහි කරනකොට මරණ ධම්මෝමි මරණං අනතේතෝති අබෙන්හං පච්චේතිතබ්බං කියලා බුදුහාමර දේශනා කළා. අපි නිතරම සිහිපත් කරන්න ඕන තමන් මැරෙන කෙනෙක් කියලා. තමන් හැමදාම ජීවත් වෙන කෙනෙක් නෙවෙයි කියන එක සිහිපත් කරන්න ඕන. ජීවිතං අනියතං මරණං නියතං කියන එක නිතර සිහිපත් කරන්න පුළුවන් නම් වෙනතුනේ මේක හිත දියුණු කරන භාවනාවක්. මේක අපේ හිතේ කුසලයේ දියුණු අවස්ථාවක්. ඉතින් මේක වෙනතුනි අපට සසරට ලොකෝ පිටක් මේක. ඉතින් එක්තරා අවස්ථාවකදී ඔබ පසුගිය කාලේ අහලති සමහරට එක්තරා තැනැත්තෙක් මිය ගිහිල්ලා ඒ තැනැත්තා අපායට යන්න ඔන්න මෙන්න ඉන්න අවස්ථාවේදී ඒ තැනැත්තාට මතක් වෙලා තියෙන්නේ තමන්ගේ යාළුවෙක්ගේ ගෙදර ගිහිපු වෙලාවේදී මල ගෙදරක ඒ මරණය ඉස්සරහා ඉඳගෙන ඉතාම ස්වල්ප වේලාවක් විනාඩි කිහිපයක් අනේ මාත් මැරෙනව නේද කියලා හිතලා තියෙනවා. මෙන්න මේ ඉතාම විනාඩි ගාන මරණය ගැන සිහිපත් කිරීම ඉතරක් පුද්ගලයෙකුට අපායට වැටෙන දින අවස්ථාවෙන් බේරෙලා තියෙනවා. ඇතැමිට මුළු ජීවිත කාලෙම කරු පින්කම් වලට වඩා අර ඉතාම ස්වල්ප වේලාවක් මරණානුස්සතිය සිහිපත් කිරීමේ තැනැත්තාට සුභතිය ලබා ගන්න හේතුවක් වෙලා තියෙනවා. ඇතැමිට කෙනෙකුට මේක සරල දෙයක් කියලා හිතෙන්න පුළුවන්. පින්තුනේ බුද්ධෝත්පාද කාලයක බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වැඩ සිටින කාලයක අපට ජීවිතයක් ලැබීම කියලා කියන්නේ මෙඩිෂන් සම්පත්තිය. ඊටාම දුර්ලභ අවස්ථාව. අබුද්ධෝත්පාද කාලයක කල්පයක් ජීවත් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක එක දිනකදී අපට කුසල් රැස් කරගන්න පුළුවන්. ඒකට මාවත බුදුහන්තර ප්‍රදේශනා කළා. ඉතින් අපි මේ අම්මාගේ මරණය සිහිපත් කළා. අම්මාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී අපේ ජීවිතයේ අපට කුසලයේ දිනු කරගන්න පුළුවන් නම් වෙනතුනි මේක තමයි අපි මේ අවස්ථාවෙන් ගන්න ලොකුම ප්‍රයෝජන බවට පත් වෙන්නේ. අනිත් වැදගත්ම කරුණ තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ වෙනතුනි අපට මේ වෙලාවේ දුකක් වෙනවා නම් විශේෂයෙන්ම දරුවන් විදියට ඔබට හිතට දුකක් වෙනවා නම් ඔබ බොහෝ විට ඇඬුව කඳුලෙන් ඉන්නේ. කල්පනා කරලා බලන්න ඇයි ඔබට මේ දුක එන්නේ කියලා. ඒ දුකට දුක එන්නේ ඒ මියගිය අම්මා ජීවත් වෙන කාලේ කරපු දෙයක් ඔබට මතක් වෙනවා. හැසිරෙච්ච ආකාරයක් මතක් වෙනවා. එක්කවම සලකපු විදිය, නැත්නම් අම්මා දුක් විඳපු විදිය, කොමන හෝ කාරණයක් මතක් වෙලා තමයි ඔබ දැන් අඬන්නේ. එතකොට ඔබ මේක සිහිපත් කරන වෙලාවේදී ඔබ හිතන්නේ ඒ සිද්ධිය දැන් මේ මොහොතේ සිදුවන දෙයක් විදියටයි ඔබ යටිහිත කියන්නේ ඔබට. ඇත්තරම පින්නතුනේක දැන් වෙන සිදුවීමක් නෙවෙයි. ඒ සිදුවීම සිදුවලා ඉවරයි. ඒ සිදුවීම දැන් ලෝකෙ කොහෙවත් ඉතුරු වෙලා නැහැ. අපි එක මතක් වෙනකොට ඒ මතක් වෙන සිතුවිල්ල ඒ සිතුවිලි අනිත්‍ය බව අපට තේරෙන්නේ නැහැ. ඒ සිත පහළ වෙනවත් එක්කම ඒකට අනුරූප වූ ප්‍රඥප්ති ටික අපේ හිතේ නිර්මාණය වෙනවා. ප්‍රඥප්ති කියන්නේ අපි ගොඩනගාගත්තු රූප ටික අපට මතක් වෙනවා. අන්නේ රූප ටික මතක් වෙනකොට මේකට කියන්නේ නාමකායේ පටික සම්පත්තිය කියලා. නැත්තම් රූපකායේ අධිවචන සම්පත්තිය කියලා ගැඹුරින් කියනවා නම් කියන්නේ මේක. ඒ කියන්නේ හිතට සිතුවිල්ලක් පහළ වෙනකොට ඒ සිතුවිල්ල බාහිර තියෙනවා කියලා හිතනවා. ඇතැම් විට බාහිර දෙයක් මතක් වෙනකොට අම්මා හරි තාත්තා හරි අපි හිතින් හිතනවා මේ සිතුවිලි ටික අභ්‍යන්තරයේ තියෙයි කියලා. මෙන්න මේ නිසා තමයි දුක හටගන්නේ. මේ දෙය ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මේක හැම මොහොතෙම හටගෙන සිතත් එක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. මෙන්න මේක හරියට දැක්කොත් පින්නතුනි මේ මොහොතෙම අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අනේ දුකෙන් නිදහස් වෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. ඉතින් අපට මේ එක මලගියක් ඉදරක් නෙවෙයි. අපිට කියලා ඥාතින් ඉන්නවා නම්, ධර්මං ඉන්නවා නම් මුළු ජීවිත කාලෙම මේ වගේ මලගේ වලට අපට සහභාගී වෙන්න වෙනවා. පින්නතුනි ඔබ දන්නවද දවසට කී දෙනෙක් මියනවද කියලා? ඔබ දන්නවද දවසට කී දෙනෙක් ලෝකෙ ඉපදෙනවද කියලා? දිනකට ලෝකයේ ලක්ෂ දෙකක් පිරිසක් ඉපදෙන මිනිස්සු. දිනකට ලක්ෂයකට වඩා ප්‍රමාණයක් ඉපදෙනවා. ඒ කියන්නේ අපි හුස්ම උඩට අරගෙන හුස්ම පහළට දානකොට එක වතාවක් ලෝකේ හතර දිනක් මිය ගිහින්න. මිනිස්යන් විතර සත්‍ය වෙන්නේ. ඉතින් එවැනි ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හැම මොහොතකම ලෝකේ මරණයට පත් වෙන සත්‍යයක්. ඉතින් අපේ දිනයක් මේ මොහොතින් මොහොත ළඟා වෙනවා. මෙන්න මේ ස්වභාවය තුළ අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. විශේෂයෙන්ම අපේ ජීවත් වෙන සත්‍යයන් විදිහට අපේ ඊළඟ ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන විදිහට අපේ මනස සකස් කරගෙන තියෙන්න ඕන. අනිත් දේ තමයි අපේ සංයුක්තම ඥාතීන්ට විශේෂයෙන් තමගේ අම්මට තාත්තට සුගතිගාමි වෙන මාර්ගය අපි පාදල දෙලා තියෙන්න ඕන ජීවත් වෙන කාලේ. මේ ගියාට පස්සේ කලින් කලට යැත්තන්ට අපි පුණ්‍යානුමෝදනා කළා, පුණ්‍යානුමෝදනා කරන්න ඕන. මෙන්න මේක තමයි මෙවැනි අවස්ථාවකදී අපේ යටි දැඩියෝ ගැඹුරෙන් සනිටුහන් කරගත යුතු කාරණය. විශේෂයෙන්ම ජීවිතය අප්‍රමාදීව වැඩි කරගන්නට ඕන. තමන්ගේ ජීවිතයත් මේ ඔක්කොම අත්හැරලා යනවා නේද කියලා බුදුහාම දේශනා කළේ අබින්හන් පච්චවෙක තම්බ නිතරම සිහි කරන්න කියලා. මේක සිහි කරන්න පිනතුනි අපි දිනෙන් දින අපේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අපි අඩු කරගන්නවා. අපි ලෝකෙට පිහිට වෙනවා. ලෝකේ වැඩිම පිරිසකට පිහිට වෙන්නට අපි අධිෂ්ඨාන කරගන්නවා. අපි මේ ඔක්කොම අත්හැරලා යනවා නම් එහෙනම් අපි ලෝකෙට ඉගෙනම දේ කරන්න ඕන නේද? ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයන් විදියට අපි අනිත්‍යයට වඩා ඉගෙනම දායකත්වයේ ලෝකෙ වෙනුවෙන් කරන්න ඕන නේද කියලා හැඟීම මෙවැනි අවස්ථාවකදී අපට ඇති වෙන්නට ඕන. ඉතින් ඒ කිරීමම තමයි පින්තුනි ආදරණීය මෑණියන්ට කරන්නා වූ උපකාරය කළමුණ සැලකෙනු වෙන්නේ. ඉතින් ලලිත ජයසුන්දර මහත්මයා කුසුම්නෝන ඒ තමයි ආජනනී ඥාතිනි. ඒ වගේම අපේ පන්සලේ දායක පින්තුනුත් මේකට සහභාගී වුණා. ඉතින් ඔබ සහභාගී වෙච්ච නිසා අපි කම ලස්සනට කළා. ඒ පින් අපි ආදරණීය අම්මට අනුමෝදන් කරමු. ඉතින් නැවතත් මේ අම්මගේ ගුණ හොඳවට සිහිපත් කරන්න. මේගේ ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරද්දී බුදුහාමුදුරුවෝ දේශනා කළේ හොඳට මේගේ ඥාතිවරයාගේ ඥාතිවරියගේ ගුණ සිහිපත් කළ පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් එම සිහිපත් කළ අපි නැවතත් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ධර්මයේ තියෙන ගැඹුරු කාරණා අනිත්‍ය භාවය නැවතත් අපි මෙනෙහි කරමු. Dear friends in the Dhamma, today you gathered here for a special meritorious deeds, acquiring positive thoughts in your mind. You shared your merits with your departed relative, your mother, Mrs. Swami Jayasundara. In this moment, you acquired a lot of positive thoughts, offering white cloth to the Mahasangha, and also offering all items, drinks, flowers, candles and incense to the Supreme Buddha. You practice generosity, dana, offerings. And also observing five places, you practice virtue or seal. And also here, you contemplated on death and impermanence. Anicchavata sankhara, everything is impermanent indeed. Uppadavaidamino, they arise and cease. They arise in and immediately cease. Te sanghupa samosuko, understanding their appeasement is blissful. This is the Buddha's advice. By reflecting on this impermanence, you practice impermanence. This is the highest merit according to what the Supreme Buddha explained. By generating positive thoughts, you practice three meritorious deeds. By the power of merit, you transfer the merits to your departed relative, your mother, Swami Jayasundara. You know, as Buddhists we know very well, if someone is departed, when someone passed away, we can't give something materially, physically. You are unable to help someone from hand to hand. We can do only thing, helping something from mind to mind. Acquiring positive thoughts in our mind, we share those positive thoughts with our departed relative. That is the thing you performed here. By the power of all these meritorious deeds, may your departed relative, mom, grandma, great-grandma, Swami Jayasundara, receive these meritorious deeds. May she enhance her spiritual energy. May she have a blissful life. Finally, may she attain the everlasting happiness, Nibbana. With that intention, please say, Sadhu, Sadhu, Sadhu. By the power of all these meritorious deeds, may you also be well, happy and peaceful. Finally, may all of us attain the final bliss of liberation, Nibbana. Sadhu, Sadhu, Sadhu.